අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ආවාසෝ ච කුලං ලාභෝ ගනෝ කම්මං ච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්දීති තේදසාති. සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති සමථ විපස්සනා භාවනා මාර්ගය අනුගමනය කරනු කැමති යෝගාවචරයා විසින් ලොකු කොඩා පරිබෝධ සිඳ දමා භාවනාට සෝදානම් විය යුතු වෙනවා. එයින් විශේෂ ලොකු පරිබෝධ වශයෙන් 10ක් තියෙනවා. ඒ 10 තේරුම් අරගෙන තිබීමෙන් ඒ පරිබෝධ නොවන ආකාරයට පවතින්න පුළුවන්කම ලැබෙනවා. ආවාසෝ කියන්නේ තමන්ගේ සේනාසනය. තමන්ගේ සේනාසනයෙහි වැඩි වගකීමක් තියෙන යෝගාවචරයෙකුට භාවනාව අපහසු වෙනවා. කුලං කියන්නේ තමන්ගේ ඥාති කුල සහ දායක කුල. ඒ අත්කම් කෙරෙහි අධිකව ස්නේහය ඇලීම බැඳීම ඇතුව භාවනාවට බාධාවක් වෙනවා. ලාභෝ කියන්නේ සිව්පස ලාභය. ධර්මදේශනා ආදීන් සුප්‍රසිද්ධ භාවයේ පැමිණීමෙන් ලැබෙන ආමිස ලාභයන් නිසාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ගේ ලාභ සත්කාරයන් නිසාම භාවනාවට බාධා වෙනවා. ගණෝ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට උගන්වමින් සිටිනවා නම් ඒකද භාවනාවට පරිබෝධයක් වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උපසම්පන්න අනුපසම්පන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උගන්වමින් පුහුණු කරමින් ගත කිරීම භාවනාවට බාධාවක් වෙනවා. කම්මං කියන්නේ මෙතන නව කර්මාන්ත නොයේ කුටි සෙනසුන් ගොඩනැගිලි සංවිධානීයදී සිටියොත් භාවනාවට බාධා වෙනවා. අද්ධානං කියන්නේ දීර්ඝ ගමන්, විදේශ ගමන්, බොහෝ දීර්ඝ ගමන් යනවා නම් ඒකද භාවනාවට බාධාවක් වෙනවා. ඥාති කියන්නේ තවත් ඥාතීන් වශයෙන් සමාර්ථ පිහිටෙන්නේ සිටින සමීපවද දරුවොද ඥාතීන්ගේ කටයුතු සඳහා බෙදීමින් භාවනාවට බාධා වෙනවා. විශේෂයෙන් ශාසනික වශයෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා පවා ගිලංගු අවස්ථාවන් වැනි අවස්ථාවන්හිදී ඒ ඥාති පරිබෝධයේ වශයෙන් භාවනාවට බාධා වෙනවා. ආබාධෝ කියන්නේ ශාරීරික වශයෙන් ඇති නොයෙක් අසනීපකම්. අසනීපත්වත් ඒවා සුවකරගෙනම භාවනාවට සූදානම් විය යුතු වෙනවා. ගන්තෝ කියන්නේ තමන් පරිහරණය කරන වාචෝද්ගත කොට ඇති ග්‍රන්ථ පරිහරණය කියන්නේ සජ්ජායන මනසිකාරාදි වශයෙන් ත්‍රිපිටක ධර්මයේ හදාරමින් හෝ සජ්ජායනා කරමින් කාලය ගෙවනවා නම් ඒද භාවනාවට බාධාවක් වෙනවා. ඉද්දී කියන්නේ මෙතන විකුරුවන ඉර්ධිය ආදිය කවර විදිය හෝ ඉර්ධියක් සමාවෙත ඇතොත් ඒක විපස්සනා භාවනාවට බාධා වෙනවා, සමතේට බාධාවක් නොවෙන්න පුළුවන්. මේ මහා පරිබෝධයන්ගෙන් දැනගෙනම භාවනාවට යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. අනිත් කාරණය කුඩා පරිබෝධයක් සමා සිඳගෙන භාවනාවට සෝදානම් විය යුතු වෙනවා. විශේෂයෙන් රවුල් බහා ගැනීම, නියපසු බහා ගැනීම, ශරීරයේ දොස් හැවිසියතුත් උද්ධ විරේචන, අධෝ විරේචන, නත්තු කම්ම ආදීන් ශරීරය නිරෝගී බවට සැහැල්ලු බවට පමුණවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තමන් පරිහරණය කරන ආවාස කුටි ගෙවල් ඇඳ කුටි ඇතිලි කොට මෙත් ආදී පිළිදගුම් කළ යුතු නම් ඒවා කල්යතුව පිළිදගුම් කළ යුතු වෙනවා. පළු පෙත් මං හැමදේම පැන් පෙරහා තැබීම කැසිකිලි වැසිකිලි පවිත්‍රතාවෙන් තබා ගැනීම මේවා කුද්දක පරිබෝධ හැටියට හැඳින්වෙනවා. එවාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ ළමක්ම භාවනා කමටහන් ගැනීමට තෝරාගත යුතු වෙනවා. සියෝචගරු භාවනීයෝ වස්සාච වචනක්කම ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියෝජයේ කියන ගුණාංග හතක් ඇති කල්යාණ මිත්‍රයන් සුලබ නැහැ. ඒ කල්යාණ මිත්‍රයෙකු සොයා ගැනීමත් අවශ්‍ය වෙනවා. සියෝච කියන්නේ සීලාදී ගුණ නිසා ප්‍රභාවයක් කල්යාණ මිත්‍රයා කෙරෙහි පවතින්නට ඕනේ. ගරු කියන්නේ ලොකු කොඩා සුළු උවද ලොකු ආපත්‍ති කුඩා ආපත්‍ති කියලා වෙනසක් නැතුව කුඩායවත පවා ගෞරවයෙන් ආරක්ෂා කරන හේයින්ම ගරු කටයුතු කල්යාණ මිත්‍රයෙක් වන්නට ඕනේ. භාවනීයෝ කියන්නේ සමති උපාසනා භාවනාවෙන් සම්භාවනාවත්වයටපත් වූ උතුමෙක් වෙන්නට ඕනේ. එවැගේම වත්තාති කියන්නේ සමන් ආශ්‍රය කරන ශිෂ්‍යයන් කෙරෙහි කනුකම්පාවෙන් ලොකු කොඩා වර්ධ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. වචනක්කමෝ කියන්නේ සමහර විට අකීකරු ශිෂ්‍යයන්ගේ හෝ නොදන්න නොදරුවන්ගේ වචනපතයන් ගණන් නොගෙන ඉවසිලිවන්ත වන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. ගම්භීරංච කතං කත්තා කියන්නේ ගම්භීර වූ ස්කන්ධාතන ධාතු ආදී පිළිබඳ මනවින් කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. නොචත්තානේ නියෝජයේ කියන්නේ මාර්ගඵල අධිගමනයේ දක්වා අවශ්‍ය වෙන පිළිවෙත් මඟ හැර වෙන දෙයක් නොකියන ඒ ප්‍රතිපත්ති මාර්ගයේම යොදවන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. මේ කියන්නේ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා සමාද සුදුසු සෙනසුනක් තෝරා ගන්නට ඕනේ. විශේෂයෙන් භික්ෂූන් වහන්සේ නමක් නම් නුසුදුසු සේනාසන 18ක් ගැන අටකතාවල හැඳින්වෙනවා. මහා වාසං නවා වාසං ජරා වාසං ච පන්තනි සොණ්ඩිම් පක්ඛං ච කුප්පං ච ඵලං පත්තිත මේවච නගරං දාරුණා චත්තං විසභාගේන පත්තනං පච්ඡන්ත සීමා සප්පායන් යත් මිත්‍රෝ නලබ්භති කියන අතලසක් තියෙන නුසුදුසු සේනාසන වශයෙන් අත්හැරිය යුතු. මහා වාසය කියන්නේ වත් පිළිමේ කිරීමෙන් නිමාවක් නැති විහාරස්ථාන තියෙන. ඒතන් ප්‍රතිජග්ගණය කරන්න කාලේ වැඩියෙන් ගත වෙන නිසා භාවනාවට බාධා. නවා වාසං කියන අලුතින් ගොඩනැගෙන ආවාස තියෙන. ඒ නව කර්මාන්ත බහුල බැවින්ද ඒද බාධාවක්. එවාගෙම මහා වාසං නවා වාසං ජරා වාසං කියලා කියන්නේ බොහෝ දිราපත් වූ ආවාස තිබුණොත් ඒවා හිමින් කඩා බිඳ වැටෙන බැවින් ඒවා ප්‍රතිසංස්කරණය කරන්නම කාලය ගත වෙනවා. ඒකත් බාධාවක්. පන්තනී කියන්නේ මාර්ග ආසන්න ඇති සේනාසන. මාර්ග ආසන්න වල බොහෝ පරිබෝධ බැවින් ඒකත් නසුදුසුයි. සම්දීම් පත්තංච පුප්පංච ඵලම් පත්තිත මේ වෙච කිවි ගිහි මිනිසයන් ඇවිල්ලා වතුර ගෙන යන තන් පොකුළු තන් ලිං ආදී ඇති සමීප ස්ථානවල සුදුසු මදි. වගේම මහජනය ඇවිල්ලා දැව දඬු කපාගෙන යන තැන් පත්කොළ කපාගෙන යන තැන් මල් නෙලාගෙන යන තැන් ආසන සෙනසුන් වටිනාකමක් නැහැ. භාවනාවට බාධාවක්. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්දියන්න ප්‍රාර්ථනා කරන තැන් තියෙනවා, බලාපොරොත්තු වෙන තැන් තියෙනවා. ඒ තැන්ද තමාට අසත්‍රාය වෙන්න පුළුවන්. නගරං කියන නගරාසන්න විසේනාසනද භාවනාවට බාධාවක් වෙනවා. ධාර්ණා කියන්නේ දව කියන්නේ දර ආදී කඩා ගන්නේ නැත්නම්ගෙන් කරදර තියෙනවා නම් යන් තැනක ඒ තැනද අත්හැරිය යුතු වෙනවා. චෙත්තං කියන්නේ කුඹුරු යායවල් ආසන්න තැන් වල කුඹුරු හිමියන්ගෙන් ගොවීන්ගෙන් මේ කපහසුතා පැමිණෙනවා. විසභාග කියන්නේ තමාගේ සීලාදි ගුණයට සමානත්වයක් නැති විසභාග පුජ්‍යලයන් ඉන්න තැන් වල යක්ෂ ප්‍රේත අමනුෂ්‍යයන් විසගෝර සර්ප යාල මුරුගාදීන් බහුලතම් සදමාන්ත භාවනාට සුදුසු වෙනවා. පට්ඨනම් කියන්නේ පටුනුගම් කියන්නේ බොහෝ තොටු පොළවල්. නව තොටු පොළවලින් තැන්වල එවාගෙම වෙළඳ මධ්‍යස්ථාන ආසන්න තැන් භාවනාට සුදුසු වන්නේ නැහැ. පච්ඡන්ත සීමා කියලා කියන්නේ කුණුරුවන් නොපවට්නා සදාවතුන් නොපවට්නා පවත් ප්‍රදේශ භාවනාට සුදුසු නැහැ. සීමා කියන්නේ රාජ්‍ය සීමා අතර නැමැතීමක් අන්තරාදායකය. යත්මීත්වෝ නලබ්බති කියන්නේ තමන්ට සැකයක් සාංකාවක් ඇති වූ විට ඊට පිළිතුරක් නැත්නම් විසඳුමක් ලබා ගන්න සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැතිනම් යම් තැනක එවැනි තැනක්ද සත්‍රාය වන්නේ නැහැ. මේ නිසුදුසු තැන් අත්හැර දමා පින්දපාත චර්යාවට වඩා දුර නැති වඩා සමීප නැති එවාගේම තන් ප්‍රහසය ඇති රුක්ෂවන් ඇති විවේක ඇති තැනක්ම සොයා ගන්නට ඕනේ. ඒ විදිහේ සේනාසන ශ්‍රී ලංකාවේ ප්‍රතිපුස් සුලභව තිබුණ දැනුත් තියෙනවා. ඒ විදිහේ සේනාසනයක්ම භාවනාවට තමා තෝරා ගතුත් වෙනවා. ඊළඟට තියෙන්නේ අධ්‍යාස සම්පන්නව භාවනාවෙ දෙන්නට ඕනේ. අධ්‍යාස කියන්නේ ප්‍රණීත අධ්‍යාසය. සහබ්බා පසේ බුදුබා ලෝතුරා බුදුබා වැනි උසස් අධිගමයන් බලාපොරොත්තු වන සෑම උතුමකු විසින්ම පුරුදු කරන අධ්‍යාස හයක් තියෙනවා. එය සෑම සිල්වතෙක්ම සෑම භාවනානු යෝගියෙක්ම අනුගමනය කළොත් අධ්‍යාස හයක්. අලෝභ අධ්‍යාසයත් බෝධිසත්වා ලෝභේ දෝෂ දස්සාදීනු. අදෝස අධ්‍යාසයත් බෝධිසත්වා දෝෂේ දෝෂ දස්සාදීනු. අමෝහ අධ්‍යාසයත් බෝධිසත්වා මෝහේ දෝෂ දස්සාදීනු. නෙක්ඛම් අධ්‍යාසයත් බෝධිසත්වා ඝරාවාසේ දෝෂ දස්සාදීනු. පරිවේක අධ්‍යාසයාච බෝධිසත්වා ඝනසංගනිකාය දෝෂ දස්සාවිනු. නිස්සරණ අධ්‍යාසයාච බෝධිසත්වා සබ්බ භවගතීසු දෝෂ දස්සාවිනු. මේ කියන අධ්‍යාස සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ. භාවනාවක් සපුරා ගන්න මේ කරුණු හය අවශ්‍ය වෙනවා. අලෝභ සාගත අදහස්, අදෝෂ සාගත අදහස්, අමෝහ සාගත අදහස්, නෛෂ්ක්‍රම්‍ය අදහස්, ප්‍රවේක අදහස්, නිස්සරණ අදහස් බවක් ගන්න ඕනේ. ලෝභයේ දොස් දැකීමින්, ද්වේෂයේ දොස් දැකීමින්, මෝහයේ දොස් දැකීමින්, ඉහිගේ දොස් දැකීමින්, ත්‍රිස්මයේ ජීවත් වීමේ දොස් දැකීමින්, සංසාරයේ සසරෙහි දොස් දැකීමින් තම ප්‍රණීත අධ්‍යාසයෙන් යුතුවම භාවනාවට වාඩි වෙන්නට බලාපොරොත්තු වන්න ඕනේ. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ලැබුණු සදුපදේශයන්ගෙන් අකුරක්වත් වෙනස් නොකොට මුලමඳාග මනවින් සිහිය දරාගෙන ඒ උපදේශ ලැබුණු ආකාරයෙන්ම කමඨාන වඩන්න ඕන. දැන් මේ කියන ලද කර්මස්ථාන භාවනා 40න් යම්කිසි සමථ භාවනාවකින් ධ්‍යානයක් උපදවා ගන්න බලාපොරොත්තු වන්නේ නම් මේ මූලික උපදේශ ටික අනුගමනය කොටම තමන් උදේ වරුවේ පිළිසුඟා වළඳා බත් මත අත්හැර දමා හෙවත් ඒක සංසිඳුවාගෙන ඊළඟට සුදුසු තැනක සුදුසු වස්නක් පනවාගෙන භාවනාට සෝදානම් වෙන යෝගාවචරය විසින් පූර්ව කෘත්‍ය සම්පාදනය කළ යුතු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණේ ධම්සක් දේශුවේ ධර්ම දේශනා කෙලේ සමාපatti සමවැදුනි දන් වැළඳුවේ පවා නැගෙනහිර දිශාවට මුහුණලා වාඩි වීගෙන දිසා නමස්කාරයේ සඳහා නොවේ අභිවෘද්ධි කර දිශාවට හැරී වාඩි වීම සීල බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍රයක්. නිසා භාවනාවෙන් දියුණුවක් අභිවෘද්ධියක් කැමති වෙන යෝගාවචරයා නැගෙනහිරට මුහුණලා වාඩි විය යුතුයි. නොසේනම් උතුරට මුහුණලා වාඩි වීමත් වරදක් නැහැ. සසු දිසාවන්ට මුහුණලා වාඩි වීමෙන් ආපත්‍ය සිද්ධ නොනත් කොයි දිසාවටද මුහුණ දැමීමෙන් තමගේ සිත සමාධි වන්නේ කියන එක තමන් අත්හදා බලා පරික්ෂාකාරී සුදුසු දිසාවට මුහුණලා වාඩි වෙන්න ඕනේ. යෝගාවචරියක විසින් අවශ්‍ය වෙලාවට පළඟ ලිහා දිමට පය තබන්න සුදුසු හැටියට මෙතිරියනම් තරම් උස ඇති ආසනයක් පනවා ගන්නේ නම් වඩා හොඳ බව සඳහන් වෙනවා. එක් පියස් හතරඟුලක් කියලා සඳහන් වෙනවා. එක් පියස් හතරඟුලක් පමණ උස ඇති කකුල් සහිත ආසනයක වාඩි වුණා නම් යම් වෙලාවක දෙපය පළඟ ලහා පාත් කරනවා නම් පහසින් විමිතියා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහේ සැප ආසනයක් පනවාගෙන උඩුකය කෙලින් තබාගෙන සමාත නීමිත සමතහනට සිහිය දන්නට පළමින් සීලය වර්ජනා කරනවා. සීලය වර්ජනා කළ සීලෙන් සිත සම්පාවෂණය කරගන්නවා, සතුටු කරගන්නවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස සලකන්න කලින් කාම ආදීනව සලකන්නට ඕන. ඒ කියන්නේ කාමයන් හිතේන ආදීනව සලකලා එහි ඇත්තා වූ නින්දිත බව, තුච්ච බව, අසාර නිස්සාර බව සිතට දරාගෙන නෛෂ්ක්‍රම්‍යයට හිත නමා ගන්නට ඕන. අත්‍යකංකුලෝපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්තදීයෝ. මංසපේසෝපමා කාම අංගානකාසෝපමා කාම කිනුක්කෝපමා කාම සුකිනුක්කෝපමා කාම යාචිතුකෝපමා කාම රුක්කම අසීසූනෝපමා කාම සත්‍තිසූලෝපමා කාම සප්පසිරූපමා කාම මේ දසවිධ කාම ආදීනව මනවින් සිතර නගා ගන්නට ඕන. මේ ඇස පිනවන, කන පිනවන, නැහැය දිවයි, කාය පිනවන, පසිනුරම් පිනවන කාම වස්තුව කියන්නේ හරියට ඇට සැකිල්ලක් නැත්නම් ඇට කැබැල්ලක් බල්ලෙකු විසින් මේ අපහපා ඉදී මහා නිෂ්ඵල වැඩක්. එවාගෙම මස් පිඩක් හා සමානයි. මස් පිඩක් තිබූතු වතන ඇලෙනවා වගේම යන්තිසි රත් කරපු මස් පිඩක මේ රත් කරපු කබලක මස් පිඩක් කිව්වනම් වහා මේක ඇලී ගන්නවා. ඒක විනාශ වෙනවා, ගලවන්න බැරි වෙනවා. එවාගෙම ගිනි අඟුරු වලක් හා සමාන බව, අත දැවෙන ගිනි හුලක් වැනි බව සලකාගෙන සිහිනියක් දැකීමක් වගේ නිෂ්ඵල දෙයක් බව දැනගෙන, එවාගෙම තාවකාලිකව ගත දෙයක් බව දැනගෙන, ගසර නැංගියේ දෙඩි කඩා කන්නෙකු එසේ සිටියේදී තව කෙනෙක් ගස කපා හෙලන්නාක් යැනි බව, එවාගෙම මස් කපන කත්තක් කොළඹුවක් යැනි බව, එවාගෙම පපුවට ඇනුණු ලකුණු ආයුධයක් යැනි බව, විෂගෝර සර්පයෝගේ හිසක් යැනි බව, මේවා සලකමින් කාමයන් ආදීනව සිතට නඟාගෙන ඒ සම්බන්ධ විරක්ත භාවය හැත් කරගන්නට ඕන. නෛෂ්ක්‍රම්‍යානිසංස වශයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ පංචකාම වස්තුන්ගෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන්වී ලබා ගන්නා ලද නිරාමිස සම්පත්තිය ගැන සිතින් ආවර්ජනා කරන්න ඕනේ. කාමයන්ගෙන් තොරව මේ නිරාමිස ධානසවේතපත් වූ තුමන් බඹලව උපන්න එයින්නන නැති සෝවාන් සකදාගාමි අනාගාමි මඟඵල ලැබුවා. බුද්ධේ නිවාස ඥාන, දිබ්බ චක්කු ඥාන ආදී ඥාන විශේෂයන් ලැබුවා. එවාගෙම චතුස්පාටි සම්විධා ඥාන ලැබුවා. සත් අසාධාන ඥාන ලැබුවා. සත් අභිඥා ලැබුවා. සුද්ධ ඥාන, සෝලස ඥාන ආදී ලැබුවා. ශ්‍රාවක බෝධි ඥාන, ප්‍රත්‍යේක බෝධි ඥාන ලැබුවා. සරුවක්ඛිතා ඥාන ලැබුවා. මේ ආදී වශයෙන් නෛෂ්ක්‍රම ඥානිසංස නුවණින් ආවර්ජනා කරලා හිත සම්ප්‍රහාසනය කරගෙනම සමාර නිසි කමඨහනටි සුවදාන්නක ඕනේ. භාවනා කර්මස්ථාන අතරින් සබ්බත්ක කම්මට්ටා නමින් කියවෙන බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති කියන මේ සතර පළමුවෙන් ප්‍රගුණ කරගෙන තබා ගන්නට ඕනේ. ඒක සෑම ඉරියව්වකදීම සෑම භාවනාවකට කුරේචාරිව දිනු කළේතු භාවනා හතරක්. ඊළඟට භාවනා කමඨහන් අතරින් ඉතාම සරල රාගමිතාම ලෙහෙසි උනත් මහා පුරුෂ භාවනාවක් වශයෙන් ගැනෙන ආනාපාන සති භාවනාවන් යෝගාවචරියක වී නම් උඩුකය කෙලින් තබාගෙනම වාඩි වී සිට වෙනවා. උඩුකය කෙලින් තබාගත් යෝගාවචරයා තමාගේ පිටකටු පෙළ ඍජුව පවත්නා බැවින් නාසිකාග්‍රයේ හැපෙන සියුම් මුදු හුස්ම රැල්ල අරමුණු කරන්න සමත් වෙනවා. සතිය හොඳින් පිහිටා සිටිනවා. ආනාපාන සතිය මෙහි කරඬ කරඬ හුස්ම රැල්ල සියුම් වෙන බැවින් සියුම් මෝද හුස්ම රැල්ල අරමුණු කරන්ට ලෙහෙසි වෙන්නේ උඩුකය කෙලින් තබා ගැනීමෙනුයි. අනික් කාරණය වැඩි වේලාවක් ඉතිරියවෙ සිටීමට උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ස්වල්පයක් හෝ ඇදට පිහිටියා නම් වැඩි වේලාවක් ඡන්දමත්ින් මාංශ පේශි වල පිටකටුවට තෙරපීම නිසා වේදනාව කර බැවින් ඉරියව් මෙන් වෙනස් කරන්න වෙනවා. ආනාපාන සති භාවනා වඩන්නේ කුත සිංහල පයෙන් පය තුනක් තුනමාරක් එක ඉරියව්වේ ඉඳ පුළුවන් වීම ආසන විජය හැටියට හඳුන්වන්නේ එතෙක් වේලා ගත කිරීමෙන්ම සමා බලාපොරොත්තු වන භාවනාවේ ප්‍රගතියක් දැක ගන්න පුළුවන් වන බැවිනි. පයක් සහභාගියක් තරම් කෙටි කාලයකින් ආසනය වෙනස් කරන්න ගියොත් ඉදිරියෙන් ලැබෙන්න තියෙන චිත්ත සමාධියට බාධාවක් වෙනවා. හේතුව ආනාපාන සතිය හෝ වෙනත් කමඨහනක් හෝ ආරම්භ කරන යෝගාවචරයාට මුලින් විනාඩි 30ක් විනාඩි 45ක් සමාට පෑන් තරම් කාලය තමන්ගේ සිතේ නීවරණ යටපත් කරගන්න අවශ්‍ය වෙනවා. කාලේ ශාරීරික වශයෙන් එන වේදනා සංසිඳවා ගැනීමටත් එවාගේ මේ සිතේ විදහාවනේ සංසිඳවාගෙන පරිකාරමණීමේ චුග්ගානිමිති ප්‍රතිභාගණිමිති ලබා ගැනීමට පැයකට වැඩි වේලාවක් මුලින් අවශ්‍ය වෙනවා. සමාධි නිමිත්ත වසීභාවයටපත් වූ යෝගාවචරයෙකුට නම් වාඩි වෙච්ච ගමන්ම ඒ සමාධි නිමිත්ත උපදවා ගන්න පුළුවන්. ආධිකාරමික යෝගාවචරයාට වැඩි වේලාවක් ගත වෙනවා අනුපිළිවෙලින් හිතේ ශක්තිය ඇති කරගෙන අර සමාධි භාවනාවේ ප්‍රතිඵල දැක ගන්න. නිසා පැයකින් තරම් කෙටි කාලයකින් ඉරියව්ව මාරු නොකරනවත් ඊට වඩා වැඩි වේලාවක් ගතකරනවත් උඩුකය කෙලින් සබාගෙන වාඩි වීමක් අවශ්‍ය වෙනවා. උඩුකය කෙලින් සබාගත් යෝගාවචරයේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ගැන සිහි පිහිටුවා ගැනීම පිණිස ස්පර්ශය බලන්නට ඕනේ නාසිකාග්‍රයේ. දීඝෝ රසෝ ච ආස්වාසෝ ප්‍රශ්වාසෝ පිච්චතාදිසෝ චත්තාරෝ වන්නා වස්සන්ති නාසිකාග්‍රයේ භික්ඛුනෝ කියදෙමි අටකතා උපදේශය අනුව නාසිකා අගෙහි දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාස කියදෙමි මේ අවස්ථා හතර හොඳින් දැක ගන්නට ඕනේ. මේ දීර්ඝ ආශ්වාසයක් මේ දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා හිතන්නෙත් නැහැ. මේ දීර්ඝ මේ රස ආශ්වාසයක් මේ රස ප්‍රශ්වාසයක් කියලා හිතන්නේ. හිතන්න තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන වචනේ පමණයි. නමුත් තමන් ආબોධ කරගන්න තෝනේ මේ දීර්ඝ හුස්ම මේ කෙටි හුස්ම කියන එක. හුස්ම හැපෙන තැන ස්පර්ශය නිමිති කරගෙන හුස්ම රැල්ලම බලන්න තෝනේ. ස්පර්ශ වෙන ස්ථානයේ හෝ ස්පර්ශ වීම හෝ දැක්කොත් අපින් උත්සාහ ගත්තොත් සමාධියට බාධාවක් වෙනවා. හේතුව අපට අවශ්‍ය වන්නේ ආස්වාස ප්‍රාස්වාස කියන මේ සම්මුති අරමුණයි. ඒ සම්මුති අරමුණ හැපීම නොවේ, හැපෙන ස්ථානයේ නෙමෙයි ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලයි. ඒ හුස්ම රැල්ලේ තියෙන වර්ණයක් ඒ වර්ණය හත් නොපෙනුනත් හිතට අරමුණු වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ හුස්ම රැල්ලේ වර්ණයේ වශයෙන් ගැනෙන සුදු පාටක් ස්වල්ප වේලාවක් අනිවිහෙතන වී ආශ්වාස ප්‍රශ්වාස දෙක කෙරෙහි සිටියේ පිහිටවාගෙන සිටීමේදී ලා සුදක් වැනි වර්ණයක් කලමයේ සිතට අරමුණු වෙනවා. ඒ හඳුන්වනවා පරිකරම නිමිත්ත කියලා. ඒ පරිකරම නිමිත්තම සෑහීමකටපත් නොවි ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ තවත් දුරට එහි මුල නැද අග පේන හැටියට සිහියේ පවත්වාගෙන යාමේදී උග්ඝහ නිමිත්ත කියන අවස්ථා දකින්න පුළුවන්. සුදු පාට වලාකුළු සුදු පුළුන් ගොඩවල් පාවෙමේ තියෙනා වගේ විදුලි කොටන්න වගේ චංචල සහිතව කලින් තිබුණට වඩා විශේෂ ආලෝකයක් දකින්න පුළුවන්. ඒ හැඳින් වෙන්නේ උග්ඝහ නිමිත්ත කියලයි. උග්ඝහ නිමිත්ත ලැබෙන වෙලාවේ හිතේ ඇති සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. තාම නීවරණ යටපත් වෙලක් නැහැ. තවත් දුරට සියුම් මූද ආස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරන යනකොට ඒ පාවෙමින් කියන සුදු ආලෝක නිශ්චල බාටපත් සීතා ප්‍රභාස්වර ස්වභාවයකින් සමාධියේ දිගෙහි ඒ නිමිත්ත පහළ වෙනවා. ඒ හඳුන්වන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලයි. මේ පරිකාරම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුනම ලැබෙන්නේ කාමාචර කුසලසිතටයි. ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ හිතේ ඇති සමාධියට කියන උපචාර සමාධිය. ඒ මොහොතේදී පංච නීවරණ යටපත් වෙලා එතෙක් වේලාව නීවරණයන්ගේ බලපෑම නිසායි ප්‍රමාද වුනේ. නීවරණ කියන්නේ කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාද කියන නුරුස්සන බව, තීන මිද්ද කියන්නේ අලිමලි දුබලකම, උද්දච්ච කුක්කුච්ච කියන්නේ විසිරීම හා පසුතැවිල්ල, විචිකිච්ඡා කියන්නේ සැකේ සාංකාව. මේවා වරින් වර හිතට ඇතුල් වූ නිසායි මෙච්චර පමා වුනේ. මේවා යටපත් වූ පමණින්ම ප්‍රතිභාග නිමෙත් පහළ වෙනවා. මේවා යටපත් වෙනකොට හිතේ ශක්තිමත් වෙනවා. කුසල හිතාර්ථය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහ. කාමාචර කුසාසිතක ඇති බැවින් චිත්ත වීතියෙන් වීතියට මේක බිඳී ගියත් කුසල චිත්ත වීති පරම්පරාවක් එක්වෙනව පහළ වෙනවා. ඒ නිසා ඒ මොහොතේ පවත්නා ප්‍රතිභාග නිමෙත් නිශ්චලව එවගේ ප්‍රභාස්වරව පවතිනවා. නමුත් යෝගාවචරයාට මුලින්ම ලැබෙන ප්‍රතිභාග නිමෙත් වැඩි වේලා නොපැවති බිඳී යන්න පුළුවන්. ඒ ගැන කලකිරෙන්නේ නැතුව, ඉරියව්ව මාරු කරන්නේ නැතුව නැවත නැවතත් ආස්වාස ප්‍රාස්වාස අරමුණේම සිහි පිහිටුවා ගත යුතු වෙනවා. ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහි පිහිටුවාගෙන යාමේදී ඒ බිඳි බිඳියේ ප්‍රතිභාග නිමෙත් නැවතත් යථා ස්වરૂපයෙන් පහළ වෙනවා. ඒ අවස්ථාවේදී යෝගාවචරය ඉක්මන් නොවි, පමා නොවි, කලබල නොවි, උදම් නොවි අදිෂ්ඨාන කර කර ඒ ප්‍රතිභාග නිමිත්ත සහවුරු කර ගන්නට ඕනේ. විනාඩි 5ක්, 10ක්, 15ක් මේක පවතිවා මේ දෙක ටිකෙන් ටික වේලාව දික් කරමින් වැඩි වේලාවක් ප්‍රතිභාග නිමිත්ත සඳවා ගැනීමට, පිහිටුවා ගැනීමට, වශීභාවට පමුණවා ගැනීමට පුරුදු වීම අවශ්‍යයි. ප්‍රතිභාග නිමිත්ත වශීභාවට පමුණවා ගත්තේ නම් ඉන්වලතුරු අර්පණ සමාධි ලබා ගැනීම පහසු වෙනවා. ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව නීවරණයන්ගෙන් තොර බැවින් උපචාර සමාධියක් වන බැවින් උපචාර සමාධියේ වැඩි වේලාවක් පවත්වාගෙන යාමේදී නීවරණ බොහෝසෙන් යටපත් වීම නිසා ප්‍රථම ධානයේ නැමැති අර්පණ සමාධිය මුලින් ලබා ගන්න පුළුවන්. මේ සරල වශයෙන් කෙටියෙන් සංක්ෂේපයෙන් හඳුන්වූ මේ උතුම් පිළිවෙත් මඟ නැවත නැවත අපි කල්පනා කරමින්, එවැගේම සාකච්ඡා කරමින් නිවරදිය තේරුම්ගෙන ඉතාම සියුම් වූ අඩුපාඩුකම් ඉවත් කරමින් සියුම් වූ උපදේශ අනුගමනය කරමින් මේ ප්‍රතිපල නෙලා ගන්න අදිෂ්ඨාන කළ යුතු වෙනවා. ඒ ආනාපාන සති භාවනාවෙන් රූපාචර ධ්‍යාන සමාපatti හතරක් උපදවා ගන්න පුළුවන් වෙනවා. පළමුවෙන්ම මේ උග්ඝහ නිමිති ප්‍රතිභාග නිමි අවශ්‍ය අවස්ථාවන් ලබාගත් යෝගාවචරයාට ඊළඟට ආනාපාන සති ප්‍රතිභාග නිමිත වශීභාවට පමුණවාගෙන ආවර්ජනා කළ යුතු වෙනවා. ධානාපාන ප්‍රතිභාග නිමිත් අරමුණෙහි පිටක් විචාර ප්‍රීතිසුඛේ කාග්‍රතා සහිත ප්‍රථම ධාන අර්පණාවෙන් චිත සමාධිගත වේවා කියලා වරක් අදිෂ්ඨාන කරගෙන ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්නට ඕනේ. එසේ සිහිය පිහිටුවාගෙන ඊතා සියුම් වූ හුස්ම රැල්ල කෙරෙහි මනස සිහියෙන් ඉදීමේදී එකවරටම අරමුණ කෙරෙහි ගිලා බැස්සාක්මෙන් ප්‍රණීත වූ සත්‍යයක් ප්‍රීතිය සහිතව චිත්ත ඒකාග්‍රතාව ශනිකව පහළ වෙනවා. ඒක එක චිත්තස්සනෙයි. අයමත් ඒ විදිහට ආවර්ජන කරමින් ඒ ලබා ගන්න බලාපොරොත්තු වන අර්පණ උපදවා ගන්නට ඕනේ. සියවරක් දහස් වරක් කරේ සිය ආවර්ජන කරමින් නැවත නැවත එක මිරියවෙදී ඒ සමාධිය නැවත නැවත පහළ කර ගන්නට ඕනේ. එසේ ආවර්ජනාවයි සමාපර්ජනාවයි දෙක බහුල වශයෙන් කරලා දැන් ආවර්ජන කළ පමණින් ප්‍රතිභාග නිමිත්ත ලැබෙසිටිනවා. එවත් එපමණින්ම සමාපත්තියේ සම්වදිනවා. ඊළඟට අදිෂ්ඨාන කරන්න තෝරන වෙලාවක් මේ ආනාපාන ප්‍රතිභාග නිමිත්තෙහි පිටක් විකාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ඥාන අර්පණාව මෙතෙක් වේලාව පවතිවා කියලා විනාඩි 5, විනාඩි 8, විනාඩි 10, විනාඩි 15 එවගේ ටිකෙන් ටික වැඩි කර කර ඒ සමාධි ශක්තිය දික් කරන්නට ඕනේ. එසේ වේලාව අදිෂ්ඨාන කර කර පැවැත්වීමද කියන අදිෂ්ඨාන වශීතාව කියලා. ආවර්ජනාවයි සමාපජ්ජනාවයි අදිෂ්ඨානියයි කියන මේ තුන පුරුදු නම් පස්සේ කෙටි කෙටි වෙලාවකින් ධහනේ නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. මේ ආනාපාන ප්‍රතිභාග නිමිත් අරමුණෙහි සිතක් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව මෙතෙක් වේලා සමයදී මෙතෙක් වේලාවකින් නැගිටීම වේවා කියලා වේලාව අදිෂ්ඨාන කරගන්න ඕනේ. කෙටි වේලාවකින් නැගිටින්න තරම් පුරුදු වීමේ ශක්තියද කියන්නේ උත්සාහන වසීතාව. ඉදිරි සමාපත්‍ය උපදවා ගැනීමෙහි බලාපොරොත්තුන යෝගාවචරය කෙටි වේලාවකින් ධ්‍යානෙ නැගිටින්න අවශ්‍ය වෙනවා. එනිසා කෙටි කෙටි වේලාවන්හිදී සමාධියෙන් නැගිටීමට පුරුදු වීම උත්සාහන වසීතාවයි. මෙසේ ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්සාහන කියන හතරම ප්‍රගුණෙන් පස්සේ ඒ සමාධියෙන් නැගිටලා එහි ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කිරීම සිද්ධ කළ යුතුයි. විතර්කයේ විචාරයේ ප්‍රීතියේ සුඛයේ ඒකාග්‍රතාව කියන මේ පහ වෙන වෙනම හිතේ පැවති ඇති තමන්ගේ වස්තු රූපයේ කෙරෙහි සිත යොමු කරලා මෙනෙහි කරන්නට ඕනේ. එසේ මේ පහ වෙන වෙනම ආවර්ජනා කරලා නැවත සම්පින්දණය කරමින්ද මේ පහ එකවරට අරමුණු කරන්වත් පුරුදු වෙන්නට ඕනේ. මෙසේ මේ පංචේද වශීතා පුරුදු කරගත් යෝගාවචරයේ කොටයි ඊළඟ සමාධිය සඳහා පියවර නගන්න පුළුවන් වන්නේ. ඒ සම්බන්ධ උපදේශ නැවත නැවත භවනා කරන අවස්ථාවන්ෙහි විශේෂයෙන් බලාපොරොත්තු වන්නට ඕනේ. එතකොට මෙන්න මේ දසවිධ පරිබෝධයන් හා කුද්දක පරිබෝධයන් සිඳදම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ආශ්‍රය කරමින් ඒ කල්යාණ මිත්‍ර උපදේශයන් අකුරටම පිළිපදිනින් සීල සංවරය මනවින් පවත්වාගෙන ඉන්ද්‍රිය සංවරය මනවින් තබාගෙන අර වත්ත සම්බන්ධ විනෝදයෙන් යුතුව කායික පහසුවක් ඇති කරගෙන සුදුසු සැප ආසනයේ කුඩු කාය කෙලින් තබාගෙන මේ විදිහට ආනාපාන සති භාවනා වැඩිමින් එක මාසණයකදී බොහෝ විට යෝගාවචරයාට ප්‍රථම ඥාන වැනි ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. ඉතින් එසේ ධ්‍යාන උපදවා ගත යෝගාවචරය එයින් නවතින්නේ නැතුව ඉදිරියට තියෙන ධ්‍යාන ශක්තිය තවත් පහවරු කරගෙන විපස්සනාට හැරෙන්න ඕනේ. විපස්සනාට හැදීමේ දොරටු තුනක් මෙහි තියෙනවා. උපචාර සමාධි අවස්ථාවත් උපාදින චතුර්ථ ඥාන සමාධි අවස්ථාවත් අරූප සමාපත්‍ය අවස්ථාවත් කියලා දොරටු තුනක් තියෙනවා. ඉන් තමන් කැමති දොරටුවකින් විපස්සනාට හැරෙන්න අවකාශ ලැබෙනවා. ඒ සඳහාද ගුරු උපදේශ අත්‍යවශ්‍ය වෙනවා. විපස්සනා භාවනාවෙන්ම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන කුළු ගන්වා පදංග වශයෙන් කෙලසුන් යටපත් කොට අර ධ්‍යාන බලයෙන් විස්කම්බණය කළ කෙලසුන් ඥාත මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සතින් හි රාහුල භාවනං භාවේහි ආනාපාන සතින් හි රාහුල භාවනං භාවයතු යාපිතේ චරිමකා අස්සාස පස්සාසාතාපි විදිතාව නිරුද්ධන්ති නෝ අවිදිතාති ලෝකාප්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් සවැත් නුවර ජේතවනාරාමේ සිට පිරිසුඟා වඩින්දී රාහුල ස්වාමීන් වහන්සේ පසුපස පිරිසුඟා වැඩිය. මේ වඩින ගමන් රාහුල ස්වාමීන් වහන්සේ කර්මස්ථානයෙන් තොර බුදුරජාණන් වහන්සේගේ රූප විලාසය දිහා බලමින් තමන්ගේ රූප සම්පත්තියත් එක්ක සංසන්දනය කරන්න ගත්තා. සර්වඥන් වහන්සේ සිරිපතුල සෝනුගත බලනවා තමන්ගේ පතුලත් ඒ හා සමානයි. දේහේ දිසා බැලුවාම ඒ වර්ණෙමයි, ඒ හැඩහුරුකමයි. උන්වහන්සේට වයස අවුරුදු 16ක පමණ තරුණ වයසේ. උන්වහන්සේට ඒ වෙලාවේදී විශාල සප්‍රීතික තෘෂ්ණාවක් ඇති වුණා. ඒ කියන්නේ සර්වඥන් වහන්සේ තමා හා සමානයි, තමන් සර්වඥන් වහන්සේගේ රූප විලාසයට සමානයි කියල. මේ බව නුවණැසින් දැකවදාළ සර්වඥන් වහන්සේ නැවත ආපසු හැරි රාහුල ස්වාමින් වහන්සේට ආවාදයක් දුන්නා. සාහලයේ මෙසේ නොසිතව රූපන් නේතමම නේසෝහමස්මි නෙමේසෝ අස්ථාසයාදනී කරව. රූපේ නම් මගේ නොවෙයි. රූපේ නම් මම නොවෙමි. රූපේ නම් මගේ ආත්මය නොවේ කියා සන්නාදිත්තිමාන නූපදනාසේ යෝනිසෝ මනසිකාරයෙන් සිහි කරව කියලා වාදයක් දුන්නා. සාවුල ස්වාමීන් වහන්සේට මහත් සංවේගයක් ඇති වුණා. උන්වහන්සේ අසා සිටිය ස්වාමීනි, රූපස්කන්ධයේ පමණක්මද වේදනා සංඥා සංකාර විඥානත් එසේම මෙනෙහි කළ යුතුමද? එසේය රාහුලයේ වේදනා සංඥා සංකාර විඥානත් එසේම මේ තමම නේසෝහමස්මි නිමේසෝ වත්තා කියා මෙනෙහි කළ යුතුයි කියා ආවාද දුන්නා. සාහල ස්වාමීන් වහන්සේට යම් ආවාදයක් ලැබුණ විට ඒක විවිධාකාරයෙන් චින්තනය කිරීමේ ශක්තියක් උන්වහන්සේට පිහිටා තිබුණු නිසායි ඒ වචනේ පෙළැස්වේ. එයින් මහත් චිත්ත ධනීරියට පත් වූ රාහුල ස්වාමීන් වහන්සේ සරුවඥන් වහන්සේගේ පාත්‍රයේ සරුවඥන් වහන්සේ අතට පිළිගන්වා අවසරගෙන ආපසු හැරුණා. මේ හැරුණේ විහාරස්ථානයට වැඩින්න නෙමෙයි, ගහක් මුලට වැඩියා. පළඟ බැඳගෙන වාඩි වුණා. භාවනාවේ යෙදුණා. සිටි වේලාවකින් සරුවත් මහරහතන් වහන්සේ පිළිසුඟා වැඩෙද්දී දසක් මුල වැඩ සිටිය රාහුල ස්වාමීන් වහන්සේ දැක්කා. ආවාදයක් දුන්න රාහුලයේ ආනාපාන සතිය හොඳින් වඩනු කියලා. ඉතින් ආනාපාන සතිය වඩමින් හැන්දෑවෙන තුරු නිරාහාරව ගහමුල වැඩ හිටියා. එදා උන්වහන්සේට හිතුණේ අද මාගේ මේ අකුසල විතරකේට දඬුවමක් වශයෙන් ආහාර නොගෙන භාවනා කරන්නෙමි කියලා. දේශසිතකින් නොවේයි නාසකී සිතේ ඇතිවෙච්චේ ඥාන සම්ප්‍රයුක්ත මනසිකාරයකිනුයි. හැන්දෑවේ චේතවනාරාමයට පැමිණියා. එලෙලාවම සරුවත් මහරහතන් වහන්සේත් වැඩියා. සාහල ස්වාමීන් වහන්සේ සරුවත් ඥානයන්සේට වැඳලා අසාසිතිය ස්වාමීනි, කොයි විදිහෙන් වැඩුවොත් ආනාපාන සතිය මහත් ඵලද මහත් ආනිසංසද කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකවරටම ආනාපාන සතිය නොදෙසා භාවනා කර්මස්ථාන හතක් තේලියට දේශනා කළා. සාහලයේ මෛත්‍රී භාවනා වඩන්න, කරුණා භාවනා වඩන්න, මුදිතා භාවනා වඩන්න, උපේක්ෂා භාවනා වඩන්න, පටික්කුල මනසකාර අසුභ භාවනා වඩන්න, එසේම අනිමිත්ත සංඥා වඩන්න, ආනාපාන සතිය වඩන්න. මෙම භාවනා කර්මස්ථාන හතක්ම පේළියට දේශනා කළා. එයින් ආනාපාන සතිය වැඩිමේ අනුසස් ඥාන කියන කොටයි මේ වචනේ දේශනා කළ තියෙන්නේ. ආනාපාන සතියෙන් හි රාහුල භාවනම් භාවේහි, රාහුලයේ ආනාපාන සති භාවනා වඩව. ආනාපාන සතියෙහි තේ රාහුල භාවනම් භාවිතා බහුලී කතා යේපිතේ චරිමකාසාස ප්‍රසාසා තේපේ විදිතාව නිරුද්ධාන්තිනෝ අවිදිතා. යම් අවස්ථාවක ඔබේ අන්තිම ආස්වාස ප්‍රස්වාස වෙතොත් එයත් නුවණින් දැන දැනම නිරුද්ධ වෙනවා. නුවණෙත් අසු නොවිය නිරුද්ධ වන්නේ නැත කියන එක අවසාන වශයෙන් ආනිසංස දේශනාවේ සඳහන් වෙනවා. තවත් තැනක දේශනා කළ ආනාපාන සති ඒ භාවයේ සබ්බා විතක්කූපච්ඡේදාය. ආනාපාන සතිය විතරක සංසිද වීම පිණිස වැඩි යුතුයි කියන. දැන් චරිත වශයෙන් මොහ චරිතයට හා විතරක චරිතයට ආනාපාන සතිය නියමිතයි. ආනාපාන සතිය වැඩිීමේදී නානාවිද විතරක යටපත් වෙනවා. එදා සාහල ස්වාමීන් වහන්සේට සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහ විලාසයේ සංසන්දනය කිරීමේ විතරකය නඩ පවත්වා ගන්න හැකි වුණා ආනාපාන සතිය වැඩිීමේ. මේ වයස 16 දී පමණ සිදුවීමක්. එතකොට පැවිදි වෙලා අවුරුදු 9ක් පමණ වෙනවා. මේ රාහුල ස්වාමීන් වහන්සේට දැන් නුවණ බොහෝසෙන් මුහු කුරවා ගිහින් ඒ උපදේශ පරිද්දෙන් ආනාපාන සතිය සහ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ සතරක් අසුභ මානසිකාරයක් අනිමිත්‍ය සංඥාවක් භාවනා වශයෙන් පුරුදු කරගෙන යාමේදී එක් දිනක් අන්දවනේහි භාවනානියෝගීව සිටිද්දී දසදහස්සක් වලින් දෙවියන් බ්‍රහ්මයන් එක්වාසුනා එක වේලාවකදී එතෙන්දී සර්වඥන් වහන්සේ තෙන්න වැඩම කරවා සාවුල ස්වාමින් වහන්සේට චුල්ල රාහුලවාද සූත්‍රයෙන් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව අවසානයේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් සමඟ සාවුල ස්වාමින් වහන්සේ මහා රහත් භාවයට පත්වී වදාලා තවත් අසංකේය පිරිසක් සෝවාන් ආදී යත මාර්ගඵල නිවන් ලැබුවා. එදාවසෙදී ඒ කෝටි ලක්ෂයක් හා අසංකේය පිරිසක් එකට නිවන් දකින්න පුළුවන් වුණේ සාවුල ස්වාමින් වහන්සේ හිමතුරා බුද්ධ ශාසන කාලයේදී නාගරාජයෙකු ඒසා විශාල පිරිසක් එකට මහා පින්කමක් හත් දිනක් තිස්සේ පැවැත්තුවා. එදා ඒ පිරිවර සියලු දෙනා ප්‍රාර්ථනා කළා මේ උතුමන් වහන්සේ යම් දවසක බුද්ධ ශාසනයේ ශික්ෂාකාමයෙන් අග්‍රව රහත් වන සේක්නම් අපටත් ඒ දහම් මණ්ඩපයේදීම මාර්ගඵල නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තිම්පුරාග නැවි තිබුණා. එනිසා ඒ පිරිසේ දෙවියෝ බඹලෝ ඉපදී සිටි සිත මේ විදිහේ චූල රාහුල වද සූත්‍ර දේශනාව සානේදී මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න සමත් වුණා. එතකොට ආනාපාන සතිය ගැන අපි නැවත නැවත කියවෙන්නේ මේකයි. සංයුත්තනිකායේ ආනාපාන සති සංයුත්තයේ ඉතා විසිතුරු දේශනා පෙළක් සඳහන්ව තියෙනවා. ආනාපාන සතිය වැඩිමින් දත්තිසාකාරයේ පටික්කුල මනසිකාර ධ්‍යාන ලැබීමට පහසු වෙනවා. ආනාපාන සතිය වැඩිමින් අසන ධ්‍යාන සියල්ල වැඩිමින සමත් වෙනවා. අසුභ ධ්‍යාන සියල්ල වැඩිමින සමත් වෙනවා. රාත්මිහාර ධ්‍යාන සියල්ල වැඩිමින සමත් වෙනවා කියලා මේ විදිහට ආනාපාන සතිය මුල් කොටගෙන සීලම අර්පණා කර්මස්ථාන දේශනා කරලා තියෙනවා. ඒ කිතාරදගත් පාඩමක් වෙනවා යෝගාවචර භික්ෂූන් වහන්සේලාට මේ ආනාපාන සතිය මොකද මුලට දෙන්නේ කියලා. ආනාපාන සතිය මහා පුරුෂ භාවනාවක්. ඒ කියන්නේ ලෝතුරා බුදු වෙන උත්තමයන් වහන්සේලාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. අපේ ශාන්තිනායකයන් වහන්සේ බෝධි මූලයේදී ආනාපාන සතිය පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළ ඒකාසනයේදී ඉතිරි කර්මස්ථාන සියල්ල පුරවාගෙනයි බුද්ධේ නිවාස ඥානෙ ප්‍රතිලාභ කෙලේ. විශේෂයෙන් අභිඥා ප්‍රතිලාභ කරන්න කසින ධ්‍යාන අවශ්‍යමයි. ඒ වෙනකොට කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ වූ බැවින් බුද්ධේ නිවාස ඥානෙ පරිපූර්ණව පාල කරගත්තා. සාස්ත්‍රි මධ්‍යම යාමේදී චුතූපපාත ඥානය කියන දිව්‍යං චක්ෂුර් විඥානයක් ප්‍රතිලාභ කරගත්තා. මෙසේ සාස්ත්‍රි පූර්ව යාම මධ්‍යම යාම දෙකේදී සමත භාවනාවෙන් ලබන්න තියෙන සීලෝම ප්‍රතිඵල සම්පූර්ණ කරගෙනයි විපස්සනාවට හැරි යමගින් ලෝතුරා බුද්ධත්වයට පැමිණවා දාලේ. ඒ නිසාම ආනාපාන සති සංයුත්තයෙහි මේ දේශනා පෙළ පවත්වා තිබෙන්නේ ආනාපාන සතියේ මූල කර්මස්ථාන කරගත් යෝගාවචරයේ නෙත මේ සියන සියලුම අර්පණා කර්මස්ථාන මුදුන් පමුණවා ගන්නට පහසුවක් ලැබෙන බව. එනිසා මේ වඩාගෙන යන ආනාපාන සති භාවනාව බලවත් උත්සාහයෙන් බලවත් ඡන්දයෙන් බලවත් චිත්තයෙන් බලවත් විමර්ශන නුවණින් යුක්තව වැඩුවොත් අපි කාටත් පුළුවන් වෙනවා මේ අර්පණා කර්මස්ථාන සියල්ල පරිපූර්ණ කරගන්න. ආනාපාන සතිය තමයි මුල. ආනාපාන සතිය සඳහා පූර්ණ උත්සාහය යෙදුවොත් ඉතිරි සියල්ලම අත්පත් කරගත් හා සමාන වෙනවා. එනිසා ආනාපාන සති කර්මස්ථානය ගැන වැඩි වැඩියෙන් අපේ සිතේ උනන්දු ඇති කරගත යුතු තියෙනවා. ආනාපාන සතිය කියන්නේ එදිනෙදා වඩන කමඨහම් පෙළානුව ලබන උපදේශ මත දියුණු කර ගැනීමෙන් අනතුරුව ධක්තිංසාකාර කර්මස්ථාන 32කදී ප්‍රථම අධ්‍යාන 32ක් උපදවා ගන්න පහසු වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා බ්‍රහ්ම විහාර අධ්‍යාන 7 උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. එසේම ඕදාත කසින සීලසෙන් සීලම කසින සමාපatti උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. කසින සමාපatti උපදවාගෙන ආකාශ කසිනේ හැර ඉතිරි කසින නම්යේ උගුලුවා අරූප ධ්‍යාන උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. අබුද්ධෝත්පාද කාලවලත් බොහෝ යෝගාවචරයෝ මේ අෂ්ට සමාපatti ලබා ගන්නව නම් බුද්ධෝත්පාද කාලේ කවරෙහි නැහැකද කියන කත් හිතන්නට ඕනේ. කිසිසේත් අපහසු වන්නේ නැහැ. මේක ලබාගත යුතුයමයි ලබාගත හැකියමයි. ඒක නිසා ඒක අනුපිළිවෙල තේරුම් ගැනීම වැදගත් වෙනවා. ආනාපාන සතියකින් සති භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවක් උපචාර වශයෙන් ලබන කොටයි ප්‍රතිභාව නිමිත්ත පහළවන්නේ. මේ උපචාර සමාධිය ලබා ගැනීම තුළින් පරිකාරම සමාධිය උපදවා ගන්නට ඕනේ. පරිකාරම සමාධිය උපදවා ගැනීමේදී තමයි මූලික වැඩ ටික තියෙන්නේ. අපි පූර්ව ජාතියෙහිදී දන් දීලා සීල දකලා භාවනාවල සමත වඩලා පෙරහුරුව ඇති බැවින් අපට මේ පරිකාරම සමාධිය උපදවා ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උඩුකය දෙලින් සබාගෙන නාසිකාග සිහියේ පිහිටවාගෙන අනිවිහිත නොවි අන් කිසිම අරමුණක් වෙතිහිත යා නොදී ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල හැපෙන දොරටුවේ සිහියේ පිහිටවාගෙන ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ලේ වර්ණයක් ඇති බව හිතාගෙන ඒ හුස්ම රැල්ල කෙරෙහි මුලමඳාග පේන හැටියට කෙටි ඌද දිග ඌද හුස්ම රැල්ල හොඳින් ආවර්ජන කරගෙන සිටීමේදී පරිකර්ම සමාධිය පහළ වෙනවා. පරිකර්ම සමාධි අවස්ථාවේදී පරිකර්ම නිමිත්ත හා උග්ඝහ නිමිත්ත කියන අවස්ථා දෙකම ලැබෙනවා. පරිකර්ම නිමිත්ත නම් දාසිකා දොරටුව සමීපයේ දුමානයක් වාගේ ලාසුදු පාටක් පහළ වෙන්න පුළුවන්. ඒක මේ අස්වාස ප්‍රාස්වාස අරමුණේ තියෙන පියවි වර්ණයයි. ඊළඟට තවත් දුරට ඒ පරිකර්ම සමාධියේ ශක්තිමත් වෙනකොට ඊට වඩා පැහැදිලිව බලවත් සුදක් සහිත චලනයේ සහිත වර්ණයක් පේන්න පුළුවන්. පුළුවන් ගොඩක් එහෙම නැත්නම් පාවෙන වලාකුළු සමූහයක් විදුලි කැටීමක් වැනි අවස්ථාවන් පහළ වෙන්න පුළුවන්. ඒ චලනයේ සහිත අවස්ථාව තමයි පරිකර්ම සමාධි. ඒ මොහොතේ පවත්නා නිමිත්තද කියන්නේ උද්ඝා නිමිත්ත. තවත් දුරට ආස්වාස ප්‍රාස්වාස අරමුණ පස්සම්බයං කියන මේ සංසිඳීම සහිතව මෙනෙහි කරගෙන යනකොට නීවරණ පහ යටපත් වීමෙන් තමන්ගේ සිතේ උපචාර සමාධිය පහළ වෙනවා. උපචාර සමාධි අවස්ථාවේදී අර මුලින් ලැබුණු පරිකර්ම නිමිත්ත උග්ගා නිමිත්තට වඩා බලවත් ප්‍රභාස්වර වූ දීප්තිමත් වූ නිශ්චල වූ ආලෝකයක් සුදු පාටින් පහළ වෙන්න පුළුවන්. සමාහට පාට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. කිස් අවකාශයක් වගේ සෝහෝ සමාරුන් ඇති වෙන්න පුළුවන්. ඒ තමන්ගේ සංඥාවේ පැවැත්ම අනුවයි. ඒ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන අවස්ථාවේදී පංච නිවරණ යටපත් වුණා. මෙන්න මේ දක්වා තමයි බලවත් උත්සාහය හා සැලකිල්ල අවශ්‍ය වන්නේ. සතිය අවශ්‍ය වන්නේ. ඒ මක්නිසාද නිවරණ යටපත් කරගත්තා නම් මේ අර්පණා සමාධිය එනේ. නීවරණයන් තමයි මෙතන බාධාව. භාවනාපන යෝගාවචරයන්ට තදින්ම බාධා කරනවා ඇලීම ගැටීම කියන මේ දෙක. මේ ඇලීම ගැටීම දෙක කොහොමද බාධා කරන්නේ කියන එක තේරුම් ගත යුතුව තියෙනවා. භාවනා කරගෙන යාමේදී සමන්ත ලැබෙනවා නියං කිසි මානසික වශයෙන් ඇති වෙන සංසිඳීම නිසා කායික සුවය ඇති වෙනවා. මේ කායික සුවයට සමාන කෙනෙක් කැලෙනවා. ඒකෙනි ශාරීරියේ බොහෝම කිලිපොලා යන ප්‍රීතිය ඇති වෙනකොට බොහෝම ලොකු සතුටක් ඒක ඇති වෙනවා. ඒ ගැන හිත නැමෙනවා. ඒක නැති නැව තුපදවා ගන්න හිත පහළ වෙනෝන්න ඇලියෙම ඇති වුණා. හිතවට තන කාමච්ඡන්ද නීවරණේ පහළ වුණා. ඒ වගේම සමහර විට මේ සමා වඩන භාවනාව ගැන තමන්ගේ හිත මෙතුරන්ද තමන්ගේ ඥාතියින්ද තමන්ගේ දායකයන්ද සියාපාන්න ඕනකම් ඇති වෙනවා. අන්න ඇලීමක් ඇති වුණා දන්නේම නැතුව ඒකත් කාමච්ඡන්ද නීවරණේ මගේ සිවුම් වශයෙන් තමයි මේක එන්නේ. යෝගාචරෙන් දැඩි කාමච්ඡන්ද ආදීනේ නැහැ සිවුම් වශයෙන් එනවා. ඒකම සමාගයේ సంతානිය ඇති වෙන අර ප්‍රීතිය සෝමනසේ මේක මතුමත්ය රඳවා ගන්න හිතේ ඇල්මක් ඇති වෙනවා. ඒකත් කාමච්ඡන්ද නීවරණයක් වෙනවා. ඔයාලා විසාම සිවුම් විදිහට අපේ භවනාසිත බිඳ දාන්න මේ කාමච්ඡන්දේවත් ඇලීම පහළ වෙන්න පුළුවන්. ඒකම අපට ගැටීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් උත්සාහ ගන්නවා මේ හිත රඳවා ගන්න බැරි වෙනකොට හිතර කේන් තියෙනවා. හිත නුරුස් වෙන ගතිය එනවා. තමන් අවාසනාවන්තයෙක්ද කියලා හිතෙනවා. තමන් ඇයි මෙච්චර මහන්සි වෙනවා මට නැත්නම් මොකද කියලා හිතෙනවා. ඔය වගේ විවිධාකාර නුරුස් වෙන සිතුවිලි එනකොට මෙන්න ගැටීම. ඒක ව්‍යාපාද නීවරණය. ඔයවාගේ සමාක දැස්සෙක් ඇයින වහනවා. නැත්තං ප්‍රශ්නයක් දැනෙනවා. නැත්තං සීතලක් අධික ලෙස දැනෙනවා. නැත්තං කෙනෙකුගේ ශබ්දයක් ඇහිලා ඒන් හිත බිඳෙනවා. එක්ක වේදනාවක් ඇවිල්ලා ඒක එහෙම මෙහෙම කිදුවනවා. ඔයවාගේ සුළු දේවල් වෙනකොට දුරුස්සන ගතියෙනවා. ඒකනේ නොයෙස්න ගතියෙනවා. මෙන්න දෙලීම ප්‍රතිග නීවරණේවත් ව්‍යාපාද නීවරණය යැපීම. ඔයවාගේ සුළු දේවල් වලින් තමයි මේ අපට පරිකාරම භාවනාව උපචාර භාවනාව බාධා වෙන්නේ. ඉතින් ඇලීමයි ගැටීමයි දෙකට බලවත් හේතු වෙන්නේ මුලාවනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේකේ සත්‍යය දන්නේ නැහැ. මේකට ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ කියලා නොදන්න කෙන නිසායි අර සත්‍යයටපත් වෙන්නේ. ඉතින් ඒකත් එක්තරා නිවැරණයක් අවිද්‍යාව නිවැරණේ නම් වශයෙන් මෙතනෝ කිව්වට ඒක මෙතෙන් ඇති වෙන උද්දච්චයයි කුච්චයයි දෙක අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ කියන්නේ Taman gehita visiri visiri යනවා. ඇයි මේ භවනා ආරම්භණයෙන් පිට දේවල් මේ හිතවිල්ල එන්නේ? ඈත නෙමෙයි ළඟ දේවල් ගැන හිතෙනවා. වේදනාව ගැන, අපහසුතාව ගැන, සමන්ත නොලැබීම ගැන, මේවා ගැන හිතෙන කොටන්න හිත විසිරීම ඇති වෙන උද්දච්ච නීවරණේ. ඊළඟට හිතෙනවා අනේ මම මෙච්චර කුසල් කරන මගේ සීලය අපිරිසිදුද? මගේ වාක් සමාචාර, මගේ වචනේ පැවතුම් වැරද්දක්ද? මගේ ඉරියව් පැවැත්ම වැරද්දක්ද? මං වඩන හැටි වැරද්දක්ද? මෙන්න පසුතැවිලි එනවා. මං මෙච්චර කලක් ගත වුණා, ඇයි මට නැත්තේ? එහෙමත් හිතනකොට පසුතැවිලි එනවා. අර මහා සීව ස්වාමීන් වහන්සේගේ කනගාටු පවයත් වෙන්නේ ඒක හේතුවක් වෙනවා. මෙන්න මේ විසිරී යාමයි පසුතැවිල්ලයි දෙක ඇවිල්ලා අපට නැවත වරක් බාධා වෙනවා භාවනාව. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච නීවරණය. ඒකම මේ ගැන කිසියම් මේ සෝමනස්යක් නැති බැවින්, ඒ කියන්නේ සම්ප්‍රහසණයක් නැති බැවින් හිත ඇකිලෙනවා. ඇයි මේ වැඩ කරන යනවා යනවා යනවා කිසියම් නැ වෙනසක්, ඒ ගැන කිසියම් නැ උනන්දුවක්. ඊට පස්සේ මෙන්න හිත නින්දට වැටෙන මට්ටමට මේ කුසීත වෙනවා. ඒ කුසීත වීමේ ඇලිමැලි ගතිය ඇති වෙනවා, අප්‍රාණික වෙනවා හිත. මෙන්න තීන මිද්ද නීවරණේ ආවා. ඒකම දැන් ටිකක් භාවනා කරනකොට හිතෙනවා මගේ සීලය අපිරිසිදුද, මං වඩන භාවනාව වැරදිද, එනකම් මං වාඩිලා ඉන්න හැටි හරි නැද්ද, මෙන්නේ කරන හැටි හරි නැද්ද, මොනවාරි සුළු දෙයක් ගැන සැක ඇති වෙනවා. අන්න විචිකිච්ඡා නිවර්ණයේ සිවුම් වශයෙන් එනවා. මෙන්න මේ විදිහට පංච නීවරණ ඇවිල්ලා මුලින් අපට බොහෝ බාධා කරනවා. එකවරට නෙමෙයි, හොරෙන් හොරෙන් ඇවිල්ලා අපේ හිත වැඩ ගන්නවා, හිතට වැඩ ගන්නවා. මෙන්න මේ නිවර්ණ පහ යටපත් කර ගැනීමේ ව්‍යායාමයේ තමයි මුලින් තියෙන යුද්ධය. මේ යුද්ධයෙන් ජයගත්තා නම් කිසි ප්‍රමාවක් නැහැ උපචාර සමාධිය ලැබී ප්‍රතිභාග නිමිත්ත වෙනවා. ප්‍රතිභාග නිමිත්ත ආවා නම් එයින් පස්සේ යෝගාවචරයාට තියෙන ඉතා පහසු වැඩ පිළිවෙලක්. ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම ඒකටත් ඇලීමක් නැති හැටි හිත පුරුදු කරගන්නට ඕනේ. ඒක නැති වෙනවා, නැති වෙනකොට ප්‍රතිගයක් නුරුස්සන බවක් නූපදන හැටියට හිත උපේක්ෂක වෙන්නට ඕනේ. උපේක්ෂක වෙමින් නැවත සතිය සමාධි උපදවාගෙන මෙනෙහි කරනකොට ප්‍රතිභාග නිමිති එනවා. ඉතින් ප්‍රතිභාග නිමිත්තක් කෙරෙහි ඇලීම ගැටීම් දෙකින් තොරවි ඒක ස්ථිර කරගෙන විනාඩි 5 10 15 පැය භාගයේ විනාඩි 45 පැය ආදී වශයෙන් ඒ ප්‍රතිභාග නිමිත්ත සාහවරු කරගන්නකොට යෝගාවචරයාට යම් කෙසේ මොහොතකදී තමන්ගේ සිතේ සද්ධි ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ශක්තිමත් වුණ වෙලාවක වරටම ඒ ප්‍රතිභාග නිමිත්ත වැදගත්තාක් මෙන් දැසගත්ත බොහොම ප්‍රසන්න වූ ප්‍රීතිමත් වූ චිත්තේ කාග්‍රතාවක් ඇති වෙනවා. මේ ප්‍රථම අර්පණාවයි. ඉතින් මේ ප්‍රථම අර්පණාවත් ඉගත තියෙන්නේ සෙනෙකව බින්දෙනවා. නැවත නැවත නැවත ඒක ආරාධනා කරමින් උපදවා ගත යුතු වෙනවා. ආරාධනා කරනවා කියන්නේ ප්‍රතිභාග නිමිත්තේ නැවත නැවත හිතින් අරමුණු කරමින් ධ්‍යානෙ සමාදින්නට ඕනේ. ඉතින් ආඥා සමාපඥා දෙක හොඳින් පළපොදුනන් පස්සේ තමයි ඒ යෝගාවචරයාගේ ඒ ප්‍රථම අර්පණාව විස වශයෙන් බාට පමුණවා ගත හැකි වෙන්නේ අනුපිළිවෙලින්. ඉතින් ආඥා සමාපඥා අදිස්ථාන වුට්ටාන කියන මේ හතර හොඳින් ප්‍රගුණ කරගත්තාම පච්චවේකන කියන මේ පස්වෙනි මේ වශීභාවතාවෙන් ඒ සමාධියේ මුදින් ශක්තිමත් බවට ප්‍රමුණවාගෙන ඕනෑම ඉරියව්වකදී ඕනෑම වේලාවකදී ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරමින් ධ්‍යාන සමාධින්න පුළුවන්කම ඇති වෙනවා. ඒ මත්තම හොඳින් පුරුදු කරගත්තන් පස්සේ යෝගාවචරයායින් ඉහළට යාම සඳහා ව්‍යායාම කළ යුතු වෙනවා, පරිපරම කළ යුතු වෙනවා. ප්‍රථම ධ්‍යානයේ පංච වසීතාවෙන් වසී කරගෙන කැමැති කැමැති වෙලාවක සමවැදී සමවැදී සෑහීමකටපත් වුණෙන් පස්සේ ප්‍රථම ධ්‍යානයේ අංගමෙනී කරලා එහි ඇති විතක්ක විචාරාංග දෙකේ ඕලාරිකත්වයක් නීවරණයන්ට ආසන්න බැවින් ආදීනවයක් නුවණින් ආවර්ජනා කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා තුනේ තියෙන සාන්ත බව සිහි කරලා මේ ප්‍රථම ධ්‍යානයේ කෙරෙහි නිකාන්ති අතර දමා දෙවෙනි ධ්‍යානයේ සඳහා අදිෂ්ඨාන සබාගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණේ සිත පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවා ගැනීමට උපචාර සමාධිය හොඳින් ශක්තිමත් වී ඉන්පසු අර වගේම විතරක විචාරයෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය ධ්‍යානයේ අර්පණාගත වෙනවා. ඒකත් නැවත නැවත නැවත සමවේදී සමවේදී අර වගේ පංච වසීතාවෙන් වසීභාවයට පමුණවාගෙන සෑහීමකටපත් වෙන පස්සේ නැවත තුන්වෙනි ධ්‍යානයේ සඳහා පරිපරම කළ යුතු වෙනවා. තුන්වෙනි ධ්‍යානයේදීපත් වීම පිණිස මේ දෙවෙනි ධ්‍යානයේ තියෙන ප්‍රීතියේ තියෙන අවදාරිකත්වයක් විතරක විචාරයන්ට ආසන්න බව නැමැති ආදීනමය සලකලා සුඛේකාග්‍රතා අංග දෙකේ ශාන්ත බව මෙනෙහි කරමින් ඒ දෙවෙනි ධ්‍යානයේ කෙරෙහි නිකාන්තයක් කරලා තුන්වෙනි ධ්‍යානයේ ලබන්ට අදිෂ්ඨාන කරගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරනවා. එතෙන්දී උපචාර සමාධියේ හිසක් සත ශක්තිමත් වෙනකොටම තුන්වෙනි අර්පණාව පහළ වෙනවා. විතාරක විචාර ප්‍රීති තුනින්ම තුර වූ සුඛ ඒකාග්‍රතාව සහිතව ධ්‍යානය පහළ වෙනවා. එද පංචාකාර වසීතාවෙන් වසීබාට පමුණවාගෙන සෑහීමකටපත් වී ඒ පිළිබඳව නිකාන්තය අතර දමා සුඛේකාග්‍රතා දෙකෙන් සුඛ කියන මේ ධ්‍යානාංගයගේ තියෙන ආදීනව සලකන්නට ඕනේ. මේ සුඛේ මේ ආංගයෙහි ආදීනව වශයෙන් ප්‍රීතියට ආසන්නයි රාගයට ආසන්නයි උපේසා ඒකාග්‍රතා දෙක සාන්තයි ප්‍රණීතයි කියා ආවර්ජනා කරමින් තුන්වෙනි ධ්‍යානයේ කෙරෙහි නිකාන්තිය අතර දමා හතරවෙනි ධ්‍යානයේ පරිකර්ම කරන අදිෂ්ඨාන කරලා අර වගේම උපචාර සමාධියේ තනතුරුව උපේක්ෂා ඒකාග්‍රතාව සහිතව සතවෙනි ධ්‍යානෙ අර්පණාගත වෙනවා. එහෙද පංචාකාර වසීතාවෙන් වසී බවට පමුණවාගත යුතු වෙනවා. මෙන්න මේ කියන්නේ ආනාපාන සති ධ්‍යාන හතර සාක්ෂාත් කරගත්තහම දැන් යෝගාවචරයා ඇත්ත වශයෙන්ම අෂ්ට සමාපatti ලබන්න තරම් සුදුසුෙක් වෙනවා. ඒ තැනත්තාගේ නීවරණ දුරීභූත වෙලා ධ්‍යාන හතර ලබා ගන්නකොට අතිශයින්ම හිත පිරිසුදු බවටපත් වෙලා ඒ අවස්ථාව ගැන කියන්නේ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගලේ විගතූපත් කෙලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනින්ජප්පත්තේ කියන මේ ආනිසංස රහසක් ඉහි පිහිටා තියෙනවා. ඒ කියන්නේ නීවරණාදී උපක්ලේ සහ අවදානික අවදානික ධ්‍යානාංග සියල්ල නික්මවා ගිය බැවින් ඒවං සමාහිතේ මෙහෙම සමාහිත සිතක් ඇති අවස්ථාවක් වෙනවා. පරිසුද්ධේ පිරිසුදු හිතක් ඇති අවස්ථාවක් වෙනවා. පරියෝදාතේ හාත්පසින්ම පිරිසුදු සිතක් බාටපත් වෙනවා. අනංගනේ ලෝභ දෝෂ කියන මේ අංගණයන්ගෙන් පෙරවූ සිතක් වෙනවා. විගතෝපක්ඛිනේසේ නීවරණාදු පක්ඛිනේසයන්ගෙන් බොහොම දුර වූ සිතක් වෙනවා. ආලින්ජප්පත්තේ ආස්වාස ප්‍රාස්වාස දෙක පවා සංසිඳීමින් නිසලෙන බාට නොසලෙන බාටපත් වී තියෙනවා. සොට මෙන්න මේ කියන ලක්ෂණ ඇති චතුර්ථ ඥානය ලබා ගත්තන් පස්සේ තමයි ඊළඟ කර්මස්ථාන සඳහා ප්‍රයෝග කටයුතු වන්නේ ව්‍යායාම කටයුතු වන්නේ පරිකර්ම කටයුතු වන්නේ. ඉතින් ඒවා වරින් වර නැවත නැවත සාකච්ඡා කරමින් අපේ සිත ඒ සම්බන්ධව පිරිනමා ගන්නට ඕනේ. මගේ මේ කාලය තුළදී මම මේ උතුම් භාවනා පිළිවෙතේ මුදුනටමපත් වෙන්නට ඕනේ. මගේ සරුවඥන් වහන්සේ මගේ ශාන්තිනායකයන් වහන්සේ එකම ආශ්‍රණයකදී මේ කර්මස්ථාන සියල්ල සාක්ෂාත් කරගත්තා සත්‍යයි. එනිසා මටත් එකම ආශ්‍රණයකදී හරි මේ භාවනා කමඨයන් සපුරා ගන්නතේ සරුවඥන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් ශිෂ්‍යයෙක් වශයෙන් අනුගාමිකයෙක් වශයෙන් මට ශක්තිය ලැබේවා ලැබෙනවා කියන ආත්ම විශ්වාසයෙන් යුතුව මෙහෙ දෙන්නට ඕනේ. එසේ යෙදෙන අතර ඉන්හිහාට තියෙන කමඨාන් ගැන අපි නැවත නැවත සාකච්ඡා කරමු. විශේෂයෙන් සමථ භාවනාවෙන් ලැබෙන ආනිසංස පහම අපි බලාපොරොත්තු වෙන අතරතේ සමථ භාවනාවෙන් නොනැති විපස්සනාවට හැරි නාම රූප පරිච්ඡේද ඥානෙ පටන් ඉහළට විපස්සනා ඥාන වලින් හැටි ගැන අපි විශේෂ සාකච්ඡාවක් කළ යුතු වෙනවා. ඒ සම්බන්ධව අපට නැවත නැවත කරුණු සාකච්ඡා කිරීමට අවකාශ ලැබේවා. අද මේ අවස්ථාව වෙනකොට අපේ సంతාන තුල පරිචය වශයෙන් දීර්ඝ කාලයක් පුරුදු කරගෙන ඉන්නා වූ කමඨාම් පිළිසා සාර්ථකව දිනු කරගන්න පුළුවන් වුණා. ඉතින් වස්සාන කාලයේ ගෙවි යන මේ අවස්ථාවේදී අපට ආකසු බලා සැනසෙන්න පුළුවන් නොසිස් කාලසටහනක් අනුව පැවතුනා කියලා අපි හිතේ සතුට ඇති කරගන්නට ඕනේ. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අත්‍යත්ක වට දුක්ඛං ඉදාන්‍ය ආහාර ගලෙත් දුක්ඛං සංවේගවත් වූනි ඉමානියත් කියන මේ අෂ්ට සංවේගවත් වූ අපි නිතර ආවර්ජන කරන්නට ඕනේ. සංවේගවත් ආවර්ජන කරමින් ඒ සංවේග වස්තුවන්ට මැදි වී සිටින අපේ මේ ජීවිතයේ අප්‍රමාදව පරත්වා ගත යුතුයි කියන අදිෂ්ඨානයේ විශේෂයෙන් පිළිතුරා ගත යුතු වෙනවා. අපේ ජාතියක්ම ආයාගත නැහැ කියුණා, ජරාවක්ම ආයාගත නැහැ කියුණා, මරණයක්ම ආයාගත නැහැ කියුණා, එවැනිම ව්‍යාධික්ම වන්ද නැහැ කියුණා, අපාගමනක්ම වන්ද නැහැ කියුණා, අතීත බව සංසාරයක් ගැනපට සංවේග වෙන්න තියෙනවා, අනාගත බව සංසාරය ගැන සංවේග වෙන්න තියෙනවා. එවැනිම ජන්මේ කාලේ අපේ ජීවිතේ පවත්වා ගැනීම ප්‍රතිසපයම ගැන සංවේග වීමද සිදු වී තිබෙනවා. මේ කියන සංවේග වස්තුන්ගෙන් අපේ සිතේ සංවේගයට පමුණවා ගන්න අතරතේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියන මේ අනුස්සති සතෙන් අපේ සිත සම්ප්‍රාසණය කරගත යුතු වෙනවා. මේ සංවේගය සම්ප්‍රාසණයත් අපි යම් පමණ පුරුදු කර ගැනීම අපට පුළුවන්කම තියෙනවා. අර අන්තද්වේත වැටෙන්නේ නැතුව, කියන්නේ ඇලීම ගැටීම කියන අන්තද්වේත වැටෙන්නේ නැතුව ලැබුම් පිළිවෙතෙන් යුතුව අපේ භාවනා මාර්ගය දියුණු කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ උතුම් භාවනා පිළිවෙත් මඟට අවතීනව කටයුතු කරන අපි සෑම දිනාටම මේ ආරම්භ කරගෙන පවත්වාගෙන යන භාවනා මානසිකාර පෙළ නිමාවටපත් කරගන්න වැඩි කල නොගියලා පුළුවන්කම ලැබේවා. ඒ සමත භාවනාවේ මුදුනටපත් වී සමත භාවනාවට අනුතරව විපස්සනා භාවනා ක්ෂේත්‍රයේ මුදුනටපත් වී සමත විපස්සනා භාවනාන යෝගී තදංග විස්කම්බන වශයෙන් කෙලෙසුන් ජයගෙන කරදා නමුත් අපේ ඉන්ද්‍රිය බල බුද්ධංග මාර්ගාංග ශක්තිමත් බවට විසද සුවිසද බවට පමුණවාගෙන තම අලිගම ප්‍රාර්ථනා කළ ප්‍රමණින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිසනසේ වදාළේ අජරාමර ශාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.